කෙනෙකුට ද්වේෂයක් හටගන්න පුළුවන්ද නිකන්? හටගන්න බෑ. ද්වේෂයක් හටගන්නේ කොහමද? ද්වේෂයක් හටගන්නේ එයා තුල කෙලෙස් තිබුණාම. අපි ඉස්සෙල්ලා කතා කරා වාගේ අපේ බඩු මුට්ටු අපේ දේපල යම් කිසි කෙනෙක් ගන්නකොට තරහා යනවනම් ඒ තරහා යන්නේ එයාට ලෝභය තියෙන නිසා. ලෝභේ නැත්තම් තරහා යන්නේ නැහැ එයාට. අතුරුකම් කරනකොට, කපටිකම් කරනකොට, වංචා කරනකොට, අපි රවට්ටනකොට තරහා යන්නේ එයා තුල ද්වේෂය තියෙන නිසා. බයිනකොට, නිඳා කරනකොට, අපහාස කරනකොට කෙනෙකුට තරහා යන්නේ මාන්නය තියෙන නිසා. තමන්ගේ බිරිඳ, තමන්ගේ දරුවා වෙන කෙනෙක් එක්ක හොඳට ඉනා වෙලා කතා බහ කරනවා, ආශ්‍රය කරනවා, තරහා යන්නේ රාගය තියෙන නිසා. එහෙනම් මේ අවිද්‍යාව මුල් කරගත්ත මේ කෙලෙස මූලයන් අපි තුල පවතින නිසා තමයි මේ ද්වේෂය හටගන්නේ. අපි මේ ද්වේෂය තාම තේරුම් ගත්තේ නැහැ. ද්වේෂය තියෙන බව හොඳට තේරුම් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. බලාපොරොත්තුවක් දෙනවා. බලාපොරොත්තු දීලා බලාපොරොත්තුව කඩනවා. කඩපු ගමන් ද්වේෂය ඇති වෙනවා. ඒ කියන්නේ යාතුල ද්වේෂය තියෙන බව පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව. බලාපොරොත්තුව දුන්නාම එයා ඒ බලාපොරොත්තුව ගොඩාක් උපාදානය කරගත්තාම, අල්ලගත්තාම ඒ බලාපොරොත්තුව කඩපු ගමන් දඟලන වෙවුලනවා තරහින්. ඒක යාට උල්ලගන්න බෑ. අද ගොඩාක් පෙම්වතුන් අතර ඔය ප්‍රශ්න තියෙනවනේ. බලාපොරොත්තු දීලා දීලා අන්තිමට ගෙදරින් බැලුවා මං එයාව බඳිනවායි කියලා. ඒ ගෑන් ළම ගියාම මේ මනුස්සයා මරන්න තරම් තරහ. අර ළමයාවත් මරලා, අර මනුස්සයාවත් මරලා සෑහෙන අනතුරු වෙනවා මේ මනුස්සයයි. ද්වේෂය අට ගන්නවා. ද්වේෂය අට ගන්නවා. බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු කැඩුවාම ද්වේෂය අට ගන්නවා. ඇත්තටම අපි ද්වේෂය අයින් කරන්න උත්සාහ කරනවා. ද්වේෂය අඳුරගත්තේ නැති නිසා ද්වේෂය මේ අයින්ුන්නේ නැත්තේ. ද්වේෂය අඳුරන කෙනාට ද්වේෂයක් නැවත ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙච්ච හැමතැනම, බලාපොරොත්තු කැඩෙන හැමතැනම ද්වේෂය අට ගන්නවා. ලෝභය තිබුණාම ඒ ලෝභය අපේ සිතේ පවතින තාක්කල් අපේ බඩමුට්ටු ඇල්ලුව තරහා යනවා. කවුරු හරි කෙනෙක් වාහනෙට නිකන් ඇණයක් අරන් පොඩි හිරක් දැම්මාම ඒ මනුස්සයාගේ ජීවිතේ ඉවරයි. ඇයි? ඒ යකඩ කෑල්ල කෙරේ එච්චර ලෝභයි. හලියත්ව මැරෙනවා කැලාවේ. ඒකට කිසිම කම්පාවක් නැහැ. දල පිටින් සද්දන්ත ඇත්තු මැරෙනවා. දලත් එක්ක මැරෙන්නේ. ඒක කම්පාවක් නැහැ. හැබැයි පොඩි හැණයකින් ඒ යකඩ තාඩුව පොඩ්ඩක් ඊරුවොත්, ඒ වාහනේ බොනට් එක පොඩ්ඩක් ඊරුවොත් මේ මනුස්සයාගේ අතපය හතරම කැඩෙනවා. මොකද? ලෝභය නිසා තරහා ගියේ. ලෝභය නිසා තරහා ගියේ. ගෙවල් වල බඩමුට්ටු ගෙනියයි කියලා බයට නේද දොරවල් දාලා මෙච්චර වාන්නේ? දොරවල් නැති ගයක් තියනවාද? නෑ. ඇයි ගීගේ ගිනිගේ කියලා කිව්වේ? දොරවල් දාලා වාන්නෙම ලෝභය තියෙන නිසා. අර එක මිනිහෙක් මාචාර්යවරයෙක් ඇවිල්ලා ඇව්වලු මේ කන්දක ඉන්න තපස්වර දිහා බලලා, කෝ ඔයගොල්ලන්ගේ නේවාසික තැන් නවා තැන් ගන්නද? මේවා තමයි. බලනකොට කටාරම් කොටලා ඉතින් පොඩි පොඩි ගල් ගුවාවල් ඇව්වලු මේකේ දොරවල්. ඉතින් කිව්වලු ලෝභයේ තියෙන මිනිහට තමයි දොරවල් ඕනේ වහන්න. ලෝභේ නැත්තම් මොකටද වහන්නේ? ඒ කාලේ ඉඳලම රහතන් වහන්සේලගේ එල්ලෙන් වලට දොරවල් නැහැ. ඇයි? ලෝභය නැති නිසා දොරවල් දැම්මේ නැහැ. අද හැම කුටියටම දාලා තිනා කැටපැනල් දොරවල්. දොරක් වටිනා 150,000. ඒකේ ඉබ්බ වටිනා 75,000. ඇයි? එච්චර බඩමුට්ටු තියෙන, එච්චර ලෝභය. ගෙනිච්චොත් බැරි වෙලාවත්. බැරි වෙලාවත් මොනාරි බඩමුට්ටු ගෙනිච්චොත්. ලෝභය තියෙන නිසා තමයි එච්චරය පරිස්සම් කරන්නේ. ඒ කියන්නේ ඒ හැම ගීගෙදරකම ඒ පරිස්සම තුලින් ඒගොල්ලෝ ලෝභයේ තියෙන බව පෙන්නනවා. ඒ ලෝභයේ ඇති වෙච්ච හැමතැනම ලෝභය පවතින තැන තරහා යනවා. දැන් බඩමුට්ටු ගෙනිච්චාම මිනිස්සු ඉනා වෙනවා. බලන්න ගියේ මගේ ටීවී එක අරන් ගිලන මාර වැඩේනේ. ප්ලග් එක ගෙනියන්න බැරි වෙලා කේබල් එක නැතේ මනුස්සයා පුදුම දුකක් විඳින ඇති. එහෙම කියනවද? නෑ. තරහා. ඒ මනුස්සයා වුණොත් මරනවා. එච්චර තරහා. ලෝභයේ තිබුණාමලු තරහා යන්නේ. ලෝභයේ පවතින හැම මොහොතේම අපේ බඩමුට්ටු එයා මෙයා වුණොත් කවුරු හරි පරිභෝජනය කරොත් ගෙනිච්චොත් තරහා යනවා. මේක තේරුම් ගත්තේ නෑ. දන්නාම අපාස කළාම, නිඳා කළාම තරහා යන ද්වේෂය තිබුණාමලු. ද්වේෂය නැති කෙනාට අර බැන්නාම අර ගවයා ගැඟට වයින්නවා වගේ. වෙලේ ගවයා ඉටගෙන ඉන්නවා. ඕ ගල වයින්නවා. සිත් කිසිම සතපාඩ ගණන් ගන්න පාඩු ඉටගෙන ඉන්නවා. ඇයි? එයාට ගාණක් නෑ. ඒ වගේ වෙනවලු. මේ ද්වේෂය නැත්තාට බැන්නාම ඒ ආගෙන ඉන්න හොඳට. නියමයිනේ මාර විදිහ. මේමත් බනින්න පුළුවන්. හරි ලස්සනයි. කිරියම්ම මොන වරද්ද කරාද දන්නේ මොහොමද කිරියම්මටත් බයිනවනේ එම අහගෙන නයි අර ගවයා ගැඟට වහිනා වගේ මන්තර ගානක් නයි ද්වේෂය නැත්තාට තරහා යන්නේ අපහාස කරනකොට නිନ୍ଦා කරනකොට ප්‍රසිද්ධියේ අපිව ඒ අවනම්බුවට පත් කරනකොට අගෞරවයට පත් තරහා යනවා ටංගල් වෙනවා ඇයි ද්වේෂය තාම තියෙනවා අපාසේ නිନ୍ଦා විවේචනයේ තරහා යන්නේ මහාන්‍ය තියෙනවා ගුරුවරු එක චෙක් කරනවා වැරද්දක් නැහැ හඬ ගාලා පතුරු යන්න බය නම් මොකද්ද පාත්‍රය උතන තියන්නේ මේක මගේ පාත්‍රයකුත් නෙමෙයි මගේ කුටියකුත් නෙමෙයි මේ ආකින්න මිනිස්සුන්ට හඬ ගාලානේ බයින්නේ ගුරුවරයාට එන්නේ ඔළුව අවුල්ද නැහැ ඔළුව හොඳයි එහෙම බැන්නා මුන්නාන්සේ කල්පනා කළා ස්වාමිනී මම වඩිනවා මෙන් ඇයි ඔබ වහන්සේ පිස්සු මේක මගේ පාත්‍රය නෙමෙයි ඔබ වහන්සේ ආකතිනේවට මට බයින්නේ බැනුම් ගාගෙන ඉන්න මං ආවනේ ගත්ත ගියා යාට වැරදුනා මාර්ගේ වැරදුනා එයිම මං එක ශ්‍රාවකයෙකුට බැන්නා යෝගියෙකුට හැබැයි යෝගියා හරි දක්ෂයි සද්දනතව බැනුම් ආගෙන මං දන්නා මේ හරි දක්ෂයි ආශ්‍රමෙන් ආපු කෙනෙක් නේ බැනලා අන්තිමට මේ මං කිව්වා දැන් මේක අත් කරන්න පිළිවෙලට තියෙන්න ඕනේ ඔක්කොම අත් කළා ගියා පව් වෙනද ඇවිල්ලා මේ ස්වාමිනි කාරණාවක් කියන්නද මං කිව්වා මොකද්ද ඊ ඔබවන්සේ මට බැන්නේ මං කේක ඔයා කරේ නෑ නේද නෑ ස්වාමිනි ඇයි ඔබ වහන්සේ මට කරපු නැතිකට බැන්නේ මම මේ වැරද්ද කළේ නැ මං එහෙම කිව්වෙත් නැ නමුත් ඔබ වහන්සේ නිකන් ආකතිනේකට බැන්නේ ඇයි එහෙම බැන්නේ කියලා මං රාත්‍රිසේ කල්පනා කළා පාන්දර 3 මාර්ට මට කාරණාවක් තේරුණා මොකද්ද යම් කිසි කෙනෙක් යමක් පූජා කරනකොට ඒ හැමෝ වෙනුවෙන් පූජා කරන්නේ අරයා කරපු එකත් හැමෝ වෙනුවෙන් ඒක කොටසක් මට තියෙනවානේ එහෙනම් ඇයි වැරද්ද විතරක් සාංගික වෙන්නේ නැත්තේ ඇයි අපාසයේ සාංගික වෙන්නේ නැත්තේ හැමෝටම පොදු වෙන්නේ නැත්තේ දනුවම සාංගික වෙලා හැමෝටම පොදු වෙන්නේ නැත්තේ ඇයි එක්කෙනෙකුට ලැබෙන්නේ ඇයි හරියටම හරි මේ මනසට ඒක තේරිලා තිනවා දැන් අපිට ගේනවා පිත්තල කරඬුවක් හැමෝම සාදු කියලා එහෙම වඩාගෙන අරන් යනවා සාංගික කළා පොළු පාරක් එනවා ඒක යාට විතරක් කිනා ඔයා විතරක් ගන්න ඒක සාංගික කරන්න එපායි හරක හොඳයි නම් මේකත් හොඳයිනේ හැමෝම ගිහලා ඔළුව දෙනවා අපට සාංගික කරන්න එතකොට අර මනුස්සයන් අහන්නේ මෙච්චර නියතමනි ගහන්නේ කාටවත් සාංගික කරන්න පොළු පාර. දඬුවම් සාංගික කරන්නේ නැහැ. අලාභ සාංගික කරන්නේ නැහැ. නින්දාපස සාංගික කරන්නේ නැහැ. ප්‍රශංසා සාංගික කරනවා. ඒක මාර වැඩක් නෑ. මයික් එක දාලා කියන්නේ ආවල් ස්වාමීන් වහන්සේ මේ එතකොට ප්‍රශංසාව සාංගික කරන්න පුළයි නින්දාව සාංගික කරන්න බැරි. ලාභේ සාංගික කරන්න පුළයි අලාභේ සාංගික කරන්න බැරි. ඕම් වැරදිච්ච තැන. මේ වතේරුම් ගත මේ පටිගි ඇති වෙන තැනම ඕවා. ද්වේෂය ඇති වෙන තැන. තරහව ඇති තාක් කල් අපට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ಗುಣධර්ම වැඩෙන්නේ නැහැ. නියතමානිකම ඇදෙන්නේ නැහැ. අවංකකම යටාත්පාත්කම කීකරුකම ඇදෙන්නේ නැහැ. උචිපටිපන්න භාවය ඇදෙන්නේ නැහැ. ද්වේෂය අයින් කරන්න ඕනේ. නින්දාව අපකීර්තිය අප්‍රශංසාව අගෞරවය දරා ගන්න බැරි මාන්නය පවතිනවා. අතුරුකම් කපටිකම් වංචා දරා ගන්න බැරි ද්වේෂය තියෙනවා. අපේ කට්ටියත් එක්ක අනිත් කට්ටිය හොඳට hina වෙලා කතා බහ කරනවා, ටෙලිෆෝන් කරනවා, දරා ගන්න බැරි රාගය තියෙනවා. අපේ බඩමුට්ටු පරිභෝජනය කරන, අපේ සිවුරු පරිභෝජනය කරන තරහා ගන්න බැරි ලෝභය තියෙනවා. ඒ හැමතැනම තරහා යනවා. ලෝභය තිබුණාම තරහා යනවා. ද්වේෂය තිබුණාම තරහා යනවා. රාගය තිබුණාම තරහා යනවා. මාන්නය තිබුණාම තරහා යනවා. බලාපොරොත්තු ඇති වෙලා ඒ බලාපොරොත්තු බින්දාම තරහා යනවා. නිවැරදිව දැක්කේ නැත්නම් තරහා යනවා. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඇති වෙන තරහව. සම්මාවෙන් දැක්කේ නැත්නම් තරහා යනවා. බලන්නකො අතන වලක් කාරණා එතන නෙමෙයිනේ ආරණ්ඩ කිව්වේ මෙතනනේ. ගිහිල්ලා කියන ඔබ වහන්සේට පිස්සුද වල ආරණ්ඩ තියෙන ස්වාමිනි වල මෙතන ආරන්නේ. මේ පස් ඔබ වහන්සේ ගොඩක්ද දාන්නේ? පස් දාන්න මෙතන ආරන්නේ. හරි ආරන්න. එයාට තේරිලා නැහැ. ඒ බැනපු කෙනාට තේරිලා නැහැ අරයට තේරිලා තිනවා ආරණ තැනේ පස් දාන්න තැනක් නැහැ මිදුලේ කොහොමද පස් දාන්නේ පස් දාන්න තැනක් හදනවා යා වැටක් දාලා දැම්මක් ගාලා ලස්සනට වලක් හදනයි මේවා ගින් අරකට පුරවන්නේ එතකොට එතනත් ගොඩ වෙනවා එතන හදනකොට මෙයාට එතන වලක් කාරණව නැහැ නිවැරදි දැක්ම නැත්තම් තරහා යනවා නිවැරදිව දකින්න ඕනේ ගිහිල්ලා අපිත් උදව් කරනවා සාමාන්‍ය මේ ගලක් තියන්න මේකල සාමිනී මොකද දන්නේ මෙතන බැම්මක් ගන්න. ආ මෙතන බැම්මක් ගැව්වා මෙතන වල හැදෙනවානේ. ඔව් වලක් හැදෙනවා. පස්තික මෙතනට දානවා. ස්වාමීනි මම උදව් කරනවා. තවත් ගලක් දෙනවා. නිවැරදිව දැක්කාම තරහා යන්නේ නැහැ. නිවැරදිව දැක්කේ නැත්තම් තරහා යනවා. ඊනා වෙලා කතා කරන විදියට නම් ඒ භාර්යාවත් එක්ක කතා කරන යාගේ යාළුවෙක්. ඇයි ඒ කතා කරන විලාසේ සන්තෝෂේ ඒ යාළුවෙක් කතා කරනවා. නිවැරදිව දැක්කා තරහා යන්නේ නැහැ. වැරදිව දැක්කා මූණම් පෙම්වතෙක් තරහා ගියා. වැරදි දැක්ම ද්වේෂය ඇති කරයි. නිවැරදි දැක්ම ද්වේෂය පා කරයි. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල පවතින එකක්. හැයෙනවා. වැරදිව ඇසුනම තරහා යනවා. නිවැරදිව ඇසුනම තරහා යන්නේ නැහැ. එහෙනම් මේ අසනක දේ තුල පවා තරහා යනවා. කටි ඉස්සර අපිට මේ මට මේව වනින්න නින්දා කරන්නේ මට තරහා ගිය ගම මට ඵලයක් නැහැ කියලා ඔප්පු වෙනවා. මට අවබෝධයක් නැහැ කියලා ඔක්කොම ඉදිරියේ මට ප්‍රසිද්ධ වෙනවා. මට බැනලා මගේ අඩුපාඩු පෙන්නලා මගේ අවබෝධයට මේ ගාන්න හදන්නේ. ඔබ වහන්සේ මේ මොන කොම බැන්නා පාඩු වෙනවා. එහෙම අවබෝධය එහෙම එළියට ගන්න. දක්ෂය. ඇසීම තුලින් අපට යහපතක් ඇති වෙනවා. අපිව පරික්ෂා කරනු ලබනවා. අපගේ අවබෝධයට විභාගයක් තියෙනවා. මේක දැක්කේ නැහැ. මේක දැක්කේ නැහැ. ඒ නිසා තරහා ගියා. නිවැරදි ඇසීම නැති නිසා තරහා ගියා. නිවැරදි ඇසීම සිත සංසුන් කරයි. වැරදි ඇසීම සිත කම්පා කරයි. මේ ධම්මපදය තේරිලා නැහැ. ඇසෙන දේ නිතරම යහපත්ව ඇසුනාම සිත සංසුන් වෙනවා. නිවිලා යනවා. චේතනා සිතෙනවා. නිවැරදි සම්මා සතිය තිබුණ නැත්නම් තරහා යනවා. දැන් අවිද්‍යාවෙන් හිතන දේවල් වලට නෙමෙයිද තරහා යන්නේ? සීයෙන් හිතන මොනවද දේවල්ටද තරහා ගියේ? කිසිම දෙයකට තරහා ගිල්ල නැහැ. එහෙනම් සීයෙන් හිතන කිසිම දෙයකට තරහා යන්නේ නැත්නම් තරහා ගියේ අසීයෙන් හිතපු දෙයට. අසීය ද්වේෂය ඇති කරයි. සීය ද්වේෂය නිරෝධ කරයි. මේ ධම්මපදේ තේරිලත් නැහැ. තරහා ඇති වෙන ක්‍රම තියෙනවලු 31ක්. ඒ ක්‍රම තමයි මේ කතා කරන්නේ. කලබලයට ඇසුරුනාම එක එක විදිහට ඇසුරුනාම තග්ගල තරහා යනවා. තරහා යනවා. ඇයි තරහා යන්නේ? එයාගේ චර්යාව තුළ නිවැරදිකම නැහැ. වැඩක් කරනකොට නිවැරදිව කරන්නේ නැහැ කලබලයට කරනවා. අතපය තුවාල වෙලා ඒ වටේ ඉන්න කට්ටියටත් ද්වේෂය ඇති වෙලා ඒ බඩමුට්ටු කැඩිලා පැලිලා ඒ ඔක්කම විනාශ වෙලා තරහා. ක්‍රමානුකූලභාවේ නැහැ. නිවැරදි චර්යාව නැහැ. කම්මන්තේ නිවැරදි නැහැ. අයහපත් ඇසිරීම ද්වේෂය ඇති කරයි. යහපත් ඇසිරීම කය නිතරම තැම්පත් කරයි. මේ ධම්මපදේ තේරිලා නැහැ. සමහර දේවල් තියෙනවා බොහොම තැම්පත්ව කෙරුවාම කය දන්නේ වැඩ කෙරුවයි කියලා. සමහර දේවල් තියෙනවා මාස ගාන පෙරලෙනවා. ඇයි කයවල නිකන් තාම වළංගු නැහැ. ඇයි එච්චර අමාරු එච්චර ද්වේෂය? ඒ චර්යාව තුල ද්වේෂය ඇති වෙනවා. කයේ ශක්තිය අඩු වුණාම ද්වේෂය ඇති වෙනවා. හොඳට වැඩ කළා මාංශිලා ඉන්නවනේ මොනාරි හාලා බලන ටග්ගල තරහා යනවා. ඇයි? ඒ ඒ ඇයෙනකොට ඒකට ඔරොත්තු දෙන මානසිකත්වය නැහැ. කයේ ශක්තිය නැහැ. වැඩිපුර මාංශිච්ච කෙනෙකුට කතා කරාම තරහා යනවා. ඒ කියන්නේ ඒක ඔරොත්තු දෙන ශක්තිය නැති වුණොත් ද්වේෂය ඇති වෙනවා. මේකත් එක ක්‍රමයක්. පේන එක, ඇයෙන එක, දැනෙන එක, ඇඟෙන එක, සිතන එක ඒ කයට ඔරොත්තු දෙන්න ඕනේ. කයේ ශක්තියට ඔරොත්තු දෙන්න ඕනේ. ඒ ඔරොත්තු දෙන ශක්ති පද්ධතිය නැත්තම් ඒ ප්‍රමාණ නැත්තම් තරහා යනවා. ලෙඩුන්ට තරහා යන්නේ ඒකනේ. ඒ කයේ ශක්ති ප්‍රමාණ නැහැ ඒක දරා ගන්න. අපට ද්වේෂයක් ඇති වෙන තැන අපි දන්නේ නැත්තම් කවුද දන්නේ? අපේ ද්වේෂය අපි තේරුම් ගන්න නැත්තම් කවුද මේක තේරුම් ගන්නේ? අපේ ද්වේෂය අපි විසින්ම නැති කරගත්තේ නැත්තම් ඒක නිරෝධ කරගත්තේ නැත්නම් මේක නිරෝධ කරන්න කවුද ඉන්නේ ලෝකේ? භාග්‍යතුන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා. මාන්නේ යම් කිසි කෙනෙක් මේ ද්වේෂය නිරෝධ කෙරුවොත් අනාගාමි වෙනවාට අප වෙනවා. මේක අනාගාමි වෙන තැනක් මේක. අපේ අකමැත්ත නිසා අපි තාම අනාගාමි වෙන්නේ නැත්තේ. ද්වේෂය නඩත්තු කරනවා. මාන්නේ ද්වේෂය නඩත්තු කරනවා. ලෝභයෙන් ද්වේෂය නඩත්තු කරනවා. ද්වේෂයෙන්ම ද්වේෂය නඩත්තු කරනවා. රාගයෙන් ද්වේෂය නඩත්තු කරනවා. මාන්නෙන් ද්වේෂය නඩත්තු කරනවා. බලාපොරොත්තු වලින් ද්වේෂය නඩත්තු කරනවා. වැරදි වැටහිම් හටකින්ම ද්වේෂය නඩත්තු කරනවා. දැන් අනාගාමී වෙන්න බැරුව අපි දැන් දුක් විඳිනවා. තාම අනාගාමී වෙන්නේ නැහැ. අනාගාමී වෙන්නේ කොහොමද? මේ ද්වේෂය අයින් කරන්න පාය. අපි දක්ෂ නැහැ මාර්ගේ වඩන්න. අපේ චරිතයේ අනන්ත අප්‍රමාණ වැරදිලා. මේ ඔක්කොම වැරදිච්ච තැන්. මේ ඔක්කොම වැරදිච්ච තැන්. මේ මේ මිදුල මේම තියෙන්න ඕනේ බලාපොරොත්තුව. ගුරුවරයා එතකොට කියනවා නෑ, එහෙම නෑ, මේම තියෙන්න ඕනේ. තරහ. ඒක අදනකන් තරහ. ඒක ඒ විදිහට හැදෙනකන් තරහ. ඇයි බලාපොරොත්තු ඇති වෙච්ච තැන බලාපොරොත්තු කඩුනම දුක් හැදෙනවා. කුටියක් තියෙනවා. පිටපැත්තේ මොකවත් කරන්න එපා. ඕන ඇතුලේ විතරක් ඇති. තරහ. පිටපැත්ත දිලිසෙන්න ඕනේ. රත්තරන් ආලේප කරන්න ඕනේ. බලාපොරොත්තු තිබුණා. ඒම ආලේප වුණ නෑ. දැන් තරහ. බලාපොරොත්තු ඇති වෙච්ච හැම මොහොතෙම කැඩුණු තරහ යනවා. ඒ ඒ ශිෂ්‍යයාට ඒක තේරිලා නෑ. නිවැරදිව දැක්කේ නැත්නම් තරහ යනවා. ඒ ඒ ශිෂ්‍යයාට ඒක තේරිලා නෑ. ඇයෙන දේ සම්මාවෙන් ඇව්වේ නැත්නම් තරහ යනවා. ඒ යෝගියාට ඒක තේරිලා නෑ. සම්මා සතිය නැතුව නිතරම අවිද්‍යාව සිතේ පැවතුන ඒ හැම අවිද්‍යාවක්ම ද්වේෂය නිර්මාණය කරනවා. ඒ තාපසයාට ඒක තේරිලා නෑ. ඒ නිසා තාම අනාගාමි වුන්නේ නෑ. අනාගාමි වෙන්න විදියක් නෑ. මෙන්න මේ අඩුපාඩු ටික අදන්න ඕනේ. ද්වේෂය ඇති වෙන තැන්, ද්වේෂය නිර්මාණය වෙන තැන් අපි 31ම කතා කරන්න අපිට මේ ටික ඇති. මේ ටික තේරුම් ගත්තම ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙන්න පුළුවන්. ඒකට සෑයීමටපත් වෙන්න පුළුවන්. මේ කින ක්‍රමවලින් ද්වේෂය ඇති වෙන තැන් ටික අපි තේරුම් ගත්තාම ඒක හැදෙනවා. ඒ අඩුපාඩු හදා ගන්න. ගුරුවරයාට තරහා ගියත් ශිෂ්‍යයාට තරහා යන්නේ නැහැ. ගෝලයාට තරහා යන්නේ නැහැ කියන තැනට ඇදෙන්න ඕනේ. එතකොටයි ගෝලයා ශ්‍රේෂ්ඨ. නිතරම තමන්ගේ ආචාර්යවරයාට සාපේක්ෂව තමන්ගේ ගුණ දියුණු වෙන්න ඕනේ, වැඩි වෙන්න ඕනේ. එතකොටලු යා ශ්‍රේෂ්ඨ. ගුරුවරයා ඉක්මවා යන්න ඕනේ ගුණධර්මවලින්. නියතමානිකමෙන්, යථාපාතකමින්, අවංකගමින් එයා ගුරුවරයා ඉක්මවා යන්න ඕනේ. එතකොටලු යා ශ්‍රේෂ්ඨ. දෙරුවන් සරණයි.